සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ කිසියම් පුද්ගලයෙක්ගේ ජීවිතයේහි මත්භාවය, ප්‍රමාදය, මදය ඇතිවන්නට හේතුවන කරුණු තුනක් පිළිබඳව. දීඝනිකායේහි සංගීති සූත්‍රයේහි දැක්වෙන විදියට මදයට හේතුවන කරුණු තුනක් පිළිබඳව පැහැදිලි කරනවා. ආරෝග්‍ය මදය, යොබ්බන මදය, ජීවිත මදය. පුද්ගල సంతානයේ පවත්නා වූ අවිද්‍යාව, මෝහය නිසා මෙලෝකීය පුද්ගලයන් මදයට සහ ප්‍රමාදයට පත්වන කරුණු තුනක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතෙමය ආරෝග්‍ය මදය නිසා තමගේ ජීවිතයේහි ශාරීරික වශයෙන් නිරෝගී වෙන කාලෙහි ඒ නිරෝගී භාවයෙන් මදයට ප්‍රමාදයට පත් වෙලා කටයුතු කරන අය. ඊළඟට යොබ්බන මදය. සිය ජීවිතයේහි යෝන් අවධිය ගත කරන අවස්ථාවේදී ශරීරයේහි තියනා වූ රූප සම්පත්තියත් ශාරීරික ශක්තියත් හේතු කරගෙන එයින් මදයට, මතයට, ප්‍රමාදයට, ඉල්පීමට පත්වන ස්වභාවය. ඊළඟ කාරණය තමයි ජීවිත මදය. ජීවත් වන කාලයේ කිසියම් කෙනෙකුට හැමදාම ජීවත් වෙනවා කියන මුලාව නිසා සිය ජීවිතෙන් උද්දාමයට පත් වෙලා නොබැරෙන කෙනෙක් වශයෙන් ජීවත් වෙනවා. මෙන්න මේ කරුණ තුන, ආරෝග්‍ය මදය, යොබ්බන මදය, ජීවිත මදය කියන මේ කරුණ තුන ප්‍රධාන වශයෙන් හටගන්නේ සසර පිළිබඳවත්, කර්මය පිළිබඳවත්, ජීවිත ස්වභාවය පිළිබඳවත්, තමා ලබාගත්තා වූ මේ උතුම් ෂණ සම්පත්තියේ පිළිබඳවත් තියෙන නොවැටහීම නිසා ඇතිවන මානසික ස්වභාවයන් තුනක්. ඇතැම් කෙනෙක් නිරෝගී වෙන කාලයේහි ඔහු රෝගී භාවයට පත්වීම පිළිබඳව නොදැනීම නිසා සිය නිරෝගී භාවය තුළින් මදයට, මත්භාවයට, ප්‍රමාදයට පත්වෙනවා. ඒ තුළින් ඔහු එකාතකින් අනිත් රෝගී වෙන අය අපහසුතාවයට පත් කරනවා. ඒ වගේම තමගේ නිරෝගී භාවයෙන් ලෝකයේ අනිත් අයට වඩා ඉහළින් ඉස්මතු වෙලා එන උත්සාහ කරනවා. ඒ වගේම ඒ තියෙනා වූ නිරෝගී භාවයේ තියෙන සමෙහි ජීවිතයේ සැබෑ අර්ථය කරා යන්නට අපොහසත් වෙනවා. ඊළඟට යොබ්බන මදය. සිය ජීවිතයේහි යෝනු භාවයේ පසුවන කාලයේහි ශාරීරික ශක්තිය, රූප සම්පත්තිය පිළිබඳව ඔහු අදිටක්සියරුවෙන් කටයුතු කරලා හැමදාම යෝන් භාවයේ තියෙනවා කියලා හිතලා මහලු වෙනකොට සිය ජීවිතයේ ස්ථාවරත්වය ගොඩ නොනගෙනසේ යෝන් භාවයේ නිකරුණේ ගත කිරීම. ඒ විතරක් නෙවෙයි, වියපත් වෙච්ච අනිත් අය අපහසුතාවයට පත් වෙන විදියට කටයුතු කිරීමත් මෙහිදී සිදු වෙනවා. ඊළඟට ජීවිත මදය. තමා ජීවත් වෙන කාලයේහි හැමදාම ජීවත් වෙන කෙනෙක් කියන හැඟීමෙන් ඔවුන් කටයුතු කරනවා. සසර ගැන, කර්මය ගැන, ගුණේ නුවණ ගැන වැටහිමක් නොමැතිව සිය ජීවිතය නිකරුණේ ගත කරන කෙනා. මෙන්න මේ විදියට කිසියම් කෙනෙක් ආරෝග්‍ය මදයෙන් මත්තල ඉන්නවනම්, යොබ්බන මදයෙන් මත්තල ඉන්නවනම්, ජීවිත මදයෙන් මත්තල ඉන්නවනම්, ඒ කෙනා සිය ජීවිතයේහි නිරෝගී භාවය පවතින, යෝන් භාවය පවතින, ජීවත් වෙන කාලයේහි ජීවිතයේ නිසි ඵල ප්‍රයෝජන ගන්නේ නැහැ. ජීවිතේ වටිනාකමක් ලබා දෙන්නේ නැහැ. අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන්, ගුණෙන්, නුවණින්, ආධ්‍යාත්මික වශයෙන් සිය ජීවිත ඉලක්කවලට ළඟා නොවි ඔහු නිකරුණේ සිය නිරෝගී භාවයත්, යෝන් භාවයත්, ජීවිතයත් ගත කරන අය. මෙන්න මේ මදය කෙනෙකුගේ ජීවිතයට එන්න පුළුවන් නිසා තමයි භාගතුන් වහන්සේ අභික්ඛන පච්චවෙක්ඛන කාරණා වශයෙන් ව්‍යාධි ධම්මෝන්හි ව්‍යාධින් අනතීතෝති අබින්හන් පච්චවේකි තම්බම්. මා ව්‍යාධිය ධර්මතාවය කොට ඇති කෙනෙක්, මා ව්‍යාධිය ඉක්මවපු කෙනෙක් නොවේ කියන එක නිතර මෙනෙහි කරන්න කියලා. ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මේ කියන හැමදෙනාම මේ කරුණ නිතර මෙනෙහි කළ යුතු දෙයක් විදිහට දේශනා කළා. ඒ වගේම යෝන් මදය දුර්කිණීම වශයෙන් ජරා ධම්මෝන්හි ජරං අනතීතෝති අබින්හන් පච්චවේකි තම්බම්. මා ජරාව, වියපත් වීම, මහලු භාවයට පත් වීම ස්වභාව කොට ඇති කෙනෙක් මාළු භාවයේ නොයෙකුපු කෙනෙක් කියලා නිතර මෙනෙහි කරන්නට දේශනා කළා. ඒ වගේම මරණ ධම්මෝන්හි මරණං අනතීතෝති අබින්හං පච්චවේ කිතබ්බං මම මරණේ ධර්මතා කොට ඇති කෙනෙක් මරණේ නොයෙකුපු කෙනෙක් කියන එක නිතර මෙනෙහි කරන්නට අනුශාසනා කළා. මෙන්න මේ ස්වභාවය මනමින් තේරුම් අරගෙන ලෙඩ වෙන කෙනෙක් මහලු වෙන කෙනෙක් මැරෙන කෙනෙක් කියලා යම්කිසි කෙනෙක් දන්නවා නම් ඔහු එකතකින් සිය ජීවිතයට උපරිම වටිනාකමක් ලබා දෙනවා. අනෙත් අතින් සසර ජීවිතයේ දුගතිගාමී නොවන විදියට තමා කිසියම් දෙහි සුරක්ෂිතභාවයක් ඇති කරගන්නවා. අනෙත් අතින් ඒක නා හැකියතාක් ඉක්මනින් සාංසාරික දුකෙන් සපුරා නිදහස් වෙන්නට කටයුතු කරනවා. අප මේ ලබාගෙන තියෙන නිරෝගී භාවය හැමදාම පවතින දෙයක් නෙවෙයි. ඕනම වෙලාවක මේ ශාරීරික නිරෝගීතාවය නැති වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මානසිකවත් අපි නොඑක් විදිය ව්‍යාධීන්ට මානසික රෝග වලට පත් වෙන්න පුළුවන්. එහෙම නොවතින් අප බලාපොරොත්තු වන පරිදි අපේ ජීවිත ඉලක්ක වලට අපට යා ගන්නට නොහැකි වෙනවා. මේ බව තේරුම් ගත්තු කෙනා මේ නිරෝගී භාවය තියෙන කාලයේහි උපරිම ලෙස ජීවිතෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි තමා ලබාගෙන තියෙන නිරෝගී භාවය සසර පිනකට ලබා තියෙන දෙයක් බව දැනගෙන රෝගී භාවයෙන් පත්ලින අනිත්‍යයට පුළුවන් තරම් උපස්ථාන කරලා නිරෝගී භාවය ඇති වෙන විදිහෙහි කුසල දහම් රැස් කරගන්නවා. ඒ වගේම යෝනු වයසින කෙනෙක් ලස්සනට රූප සම්පන්නිය තියෙන ශරීර ශක්තිය තියෙන කාලයේහි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මික වශයෙන් ඉහළටම යන උත්සාහ කරන වගේම සිය ශරීර සම්පන්නියෙන් රූප සම්පන්නියෙන් කිසි විටකත් ඔහු උඩඟු භාවයට පත් වෙන්නේ නැහැ. රූප සම්පන්නියෙන් අඩු අය ඔහු පෙළන්නේ යන්නේ නැහැ. තමා මේ ලබාගත්තා වූ යෝන් බව රූප සම්පන්නිය ශරීර ශක්තිය සසර පිනින් ලැබපු දෙයක් කියලා තේරුම් අරගෙන හැකිතාක් දුරට ඒ පින වැඩි කරගන්නට උත්සාහ කරනවා. ඒ වගේම ශරීර දුර්වලතාවයන්ගෙන් ඉන්න අයට පුළුවන් තරම් උදව් කරලා සිය කුසලයේ දිනු කරගන්නටත් කටයුතු කරනවා. අනිත් අතින් ශරීර ශක්තිය තියෙන කාලයේහි උපරිම ලෙස ධර්මයට කැප වෙලා ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්නට ක්‍රියා කරනවා. ඒ වගේම ජීවිත මැදේ දුරු කිරීම සඳහා කටයුතු කරන කෙනා මේ ජීවිතයේ ඊටාම ටික කලක් තමාට හිමි වෙච්ච දෙයක් කියලා දැනගෙන ලබාගත් සුගතිය ෂණ සම්පත්තිය මේ උතුම් සද්ධර්මයේ සහිත වූ බුද්ධෝත්පාදයෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගන්නට ඒකන උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි මේ නිරෝගී භාවය යෝන් භාවය ජීවිතයේ කියන මේ කරුණෝ සියල්ලක්ම රඳා පවතින්නේ තමාගේ කර්මය මත නේද? ඒ වගේම මේ බාහිර දෙයක් මත යැපිලි හිටියොත් තමන්ට මේ දේ වෙනස් වෙනකොට දුක පැමිණෙන බව තේරුම් අරගෙන රූපෙන් නිදහස් වන ආකාරයට සිය චින්තනය මෙහෙවනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ආයතන පහත් ඊට නැඹුරු වෙන්නා වූ රූප ශබ්ද ආදී අරමුණුත් හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව දැක්වතින් ඔහු රූපේ නිදහසන මානසිකත්වයක් ඇති කර ගන්නවා. කිසියම් අවස්ථාවක අපි අවිද්‍යාපාදකව රූපේ හිත බැසගත්තොත් අන්නේ රූපය ලෙඩ වෙනකොට මහලු වෙනකොට මරණයටපත් වෙනකොට අපි ඒ දුගුරුම කරගන්නට සිද්ධ වෙනවා. මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්ත කෙනා බාහිර රූපේ නිදහසන ආකාරයට ආරස්ත්‍රංගික මාර්ගයේ පාදක කරගෙන සමති දර්ශන වඩමින් විශේෂයෙන් සතිපට්ඨානෙ දියුණු කරනවා. ඒ ප්‍රතිඵල විදියට ඔව් භෞතික ලෝකයෙන් නැත්තම් ශරීරයෙන් මිදෙන විදියෙහි මානසිකත්වයක් ඇති කරගන්නවා. ඒ තුලින් ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තිය තුලින් තමයි අපට මේ ජරා මරණ වලින් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එකතකින් ව්‍යාධියෙන් දුර වෙන විදියෙහි මනස පිහිටුව ගන්නවා. අනිත් අතින් අජරාමර වෙන විදියට තම ආධ්‍යාත්මික ශක්තිය ඉහළම තලයට පත්වන ආකාරයට ප්‍රඥාව තුළ සිය චින්තනය මෙහෙවනවා. හේතු ඇති කල්ලි ස්කන්ධ පංචක ඇති වෙන බවත් හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බවත් සාක්ෂාත් කරගත්තොතින් අපට මේ ජීවත් වෙන කාලයේදීම අජරාමර සත්‍යයට පාත්‍රෙන්නට පුළුවන් බව ඔහු තේරුම් අරගෙන හුදෙක් ආරෝග්‍ය මදී ආදී මේ ත්‍රිවිධ මදියන්ගෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම අජරාමර වෙන විදියටම සිය චින්තනය මෙහෙවන්නට ඔහු දක්ෂ වෙනවා. ඒ සඳහා කල්යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණය මේ උතුම් සද්ධර්ම මාර්ගය ඉදිරියට යන්නට අකණ්ඩ උත්සාහ කරනවා. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය මේ කුසල හේතුවෙන් ධර්මාවබෝධයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තුනුරුවන් සරණයි.